Are you blessed this morning? ඔබ ආශිර්වාද ලද්ද මේ උදෑසන. Are you ready to hear the word of God? ඔබ සූදානම් ද උන්වහන්සේගේ වචනය ලබන්නට. You know, the word of God is the language of the spirit to our human spirit. දෙවියන් වහන්සේගේ වචනය ඇවිල්ලා අපගේ මානුෂ්‍ය ආත්මයට තිබෙනා වූ භාෂාවක්. It is designed for your human spirit. ඒ භාෂාව නිර්මාණය වෙලා තිබෙන්නේ අපගේ මානුෂ්‍ය ආත්මය උදෙසා. And every time you receive the word of God, you are enlightened. Your spirit is enlightened to the things of God. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අසන හැම මොහොතකම අපගේ ආත්මය අලුත් වෙනවා, නැවුම් වෙනවා ඒ තුලින්. So that you could go higher, you could be able to see things that you never saw before. ඒ තුලින් අපගේ අපි ඉහළට එසවෙන අතර අපි නොදකපු ඒ අලුත් කාරණා දකින්න අපගේ දෙනෙත් විවර වෙනවා. And the word of God unveils the kingdom of God to your spirit. හා උන්වහන්සේගේ රාජ්‍ය කොයි වගේද කියලා අපගේ ආත්මවලට උන්වහන්සේ අනාවරණය කරන. The Holy Spirit, you know, deposits something of eternal values to your spirit. When you hear the word of God, ඔබ වචනේ අසනකොට ශුද්ධාත්මයන් වහන්සේ ඒ සදාකාලික අගයක් තිබෙනා වූ දේවල් අපගේ ආත්මය තුල තැන්පත් කරනවා. You know, Jesus said, I am not of this world and I have chosen you out of this world. I brought you into a new kingdom. Jesus වහන්සේ කියා තිබෙනේ මම මේ ලෝකයෙන් නෙවෙයි. ඒ නිසා ඔබවත් මේ ලෝකයෙන් පිටතට කැඳවා තිබෙනවා. ඒ එවැනි ජීවිතයක් ගත කරන්න. John 15:19 John 15:19 Jesus is speaking here the master. Mestani Jesus wahanse katha karanne. He says if you of this world the world would love you as his own, but because you are not of this world I have chosen you out of this world. Amen. Numbala lokeyata aithinam lokeya tamageema ayata aadareya wannoya. Numut numbala lokeyage novana nisath ma visin lokey numbala thora gat nisath lokeya numbata vaira karathi. You know, if you are a child of God, you are not of this world. Oba devan wahansege daruwek nan oba me lokey kenek novei. Hallelujah. Hallelujah. God has chosen you. God has plucked you out of this world into his kingdom. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන ඔබව ඒ ලෝකය තුලින් උදුරගෙන තිබෙනා උන්වහන්සේගේ රාජ්‍යයට. So when you hear the message of the gospel, ඔබ ඒ සුභාරංචිය අසනකොට the kingdom of God becomes more and more real in your life. දෙවියන් වහන්සේගේ රාජ්‍යය වඩ වඩා සත්‍යතාවය ඔබගේ ජීවිතය තුල පෙන්වම් කරනවා. You know, only when the kingdom of God is real in your life, you begin to walk in that realm. ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේගේ රාජ්‍ය සත්‍යතාවය තිබෙනකොට තමයි ඔබ ඒ මට්ටම තුළ ගමන් කරන්නේ. And you begin to live a different kind of life, not an ordinary life that people in this world live. ඔබ එවිට වෙනස් ආකාරයේ සුභා උත්තරීතර ආකාරයේ ජීවිතයක් ගත කරනවා. You become an absolute victor in this world because you're living in a realm that the world cannot understand. එවිට ඔබ අතිශයින් ජයලද්දෙක් ලෙසට ජීවත් වෙනවා. මක් නිසාද ඔබ ජීවත් වෙන්නේ? මට්ටම ඒ ලෝකයට තේරුම් ගත නොහැකි ඉහළ වූ මට්ටමක නිසා. You begin to understand things that for the world it is foolishness. ඔබ දේවල් තේරුම් ගන්නවා ලෝකයට ඒ මෝඩකමක් ලෙසට පෙනේ. In 1 Corinthians 2:14 it says that the things of this world, the things of the spirit are foolishness to the people of this world. ඒක කොරින්ති 2:14 කියන ඒ ජම්මික මිනිසයාට දෙවියන් වහන්සේගේ කාරණා මෝඩකමක් කියලා. Because they cannot understand them because they are spiritually discerned. මක්නිසාද උන්ට තේරුම් ගන්නට බෑ. මක්නිසාද උන්ට ආත්මික දැනගැන්මක් නැති නිසා. Hallelujah. Hallelujah. Say I belong to the kingdom of God. ඔබ කියන්නේ මම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අයිති. Say I'm not of this world. මම මේ ලෝකයට අයිති නැහැ. So the message that we have in the New Testament, ඉනිසා නව කිවිසුම තුල අපිට තිබෙනා වූ ඒ සුභාරංචිය, that you could live a kingdom life on this earth. ඔබට ඒ රාජ්‍යය තුල තිබෙනා වූ ජීවිතයක් මේ ලෝකයේ තුල ගත කරන්න පුළුවන්. You can have a divine life in this physical body. ඔබට ඒ දිව්‍යමය ජීවිතයක් ගත කරන්න පුළුවන් මේ අපගේ තිබෙනා ශරීරය තුළ. That is why Jesus came. එනිසා යේසුස් වහන්සේ පැමිණියේ. He didn't come to give us another religion. උන්වහන්සේ ආවේ තවත් ආගමක් දෙන්න නොවේ. He came to give us a life that this world cannot understand. උන්වහන්සේ පැමිණියේ මේ ලෝකයට තේරුම් ගත නොහැකි ඝනේ ජීවිතයක් අපිට දී. Hallelujah. Hallelujah. Are you enjoying that life? ඔබ ඒ ජීවිතය භුක්ති විඳිනවාද? Praise God. You know, we are in the subject of soul winning. අපි දිගින් දිගටම කතා කරන්නේ ආත්ම දිනා ගැනීම කියන තේමාව යටතේ. How many of you are inspired to win souls these days? ඔබ කී දෙනෙක්ින් උද්‍යෝගිමත්ව සිටිනවද ආත්ම දිනා ගැනීම සඳහා? How many of you have brought people souls with their bodies to the church? ඔබ කී දෙනෙක් ආත්මයන් ගෙනල්ලා තිබෙනවද ඔවුන්ගේ ශාරීරියත් සමග මේ ස්ථානයේ? Some people say I am winning souls but I can't see the bodies yet. බොහෝ අය කියන මම ආත්ම දිනා ගන්නවා කියලා නමුත් ඔවුන්ගේ ශරීර මට තවමත් පෙනෙන්න නැහැ. You know to be an effective soul winner ඒ බලපෑමක් ඇති කරන ආත්ම දිනාන්නෙක් වීමට you must be filled with the holy spirit. ඔබ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව සිටිය යුතුයි. Because Jesus told his disciples in Acts chapter 1 verse 4. ක්‍රියා 1 4 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ මෙසේ ගෝලයන්ට කියනවා. He said do not leave Jerusalem but wait for the promise of the father. උන්වහන්සේ ඔවුන් සමග රැස් යෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසු පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටපල්ලා. You have to be filled with the Holy Spirit to win souls. ඔබ ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙන්න අවශ්‍යමයි ආත්ම දිනා ගැනීමට. To bring a person from the kingdom of darkness into the kingdom of light is a spiritual work. ඒ අන්ධකාර රාජ්‍යයෙන් මිනිසෙක්ව ආලෝකයේ රාජ්‍යයට ගෙන යෑම ඇවිල්ලා ආත්මික කාරණාවක්. And the Holy Spirit was given to you and to me to be effective witnesses for Christ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපිට දී තිබෙන්නේ ඒ බලපෑමක් ඇති කරන සාක්ෂිකාරයන් වන පිණිසයි. So we have to be filled with the Holy Spirit and to understand that the Holy Spirit is a person. අපි නිතරම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව සිටින අතර අපි තේරුම් ගන්නට අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේ පුද්ගලයේ. And we must learn how to walk with him. අපි ඉගෙන ගන්නට අවශ්‍ය උන්වහන්සේ සමග ගමන් කරන්නේ කොහොමද කියලා. Now last week Pastor Ravi and Niranjali were giving a wonderful preaching. I heard the teaching was excellent on prayer. Pastor Ravi Niranjali yakshnava gena ithamat anarth deshana. How many of you are blessed with last week's message? Are you praying for ආශිර්වාද ලද්ද? Are you praying to win souls? ඔබ යාක්ෂණ කරනවාද ආත්ම දිනා ගැනීමට? See, prayer is so important. And prayer is fellowshipping with the Holy Spirit. යාක්ෂාව ඉතාමත් වැදගත්. යාක්ෂාව කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ සමග සහභාගීත්වය දැරීමයි. You know, there is a prayer that you pray with your lips and there's a prayer that you pray from your heart. ඒ යාක්ෂාවක් තිබෙන ඔබගේ තොල්වලින් ඔබ යාක්ෂා කිරීමත් ඔබගේ හදවතින්ම යාක්ෂා කිරීමත්. Did you hear that? ඔබට ඒක ඇසුණාද? There's a prayer that you pray with your lips that comes from your lips, but there's a prayer that comes from your spirit. ඒ යාක්ෂාවක් තිබෙන ඔබ ඒ යාක්ෂා කරන්නේ ඔබගේ තොල්වලින්, තවත් යාක්ෂාවක් තිබෙන ඒ කරන්නේ ඔබගේ ආත්මයෙන්ම. Now praying from your lips is also very good. It can do so much for you. ඒ තොල්වලින් යාක්ෂා කිරීමත් ඉතාමත් හොඳයි. ඒකටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. But when you pray in your spirit, it is God moving through you. නමුත් ඔබ ආත්මයෙන් යාක්ෂා කරන කල එය දෙවියන් වහන්සේ ඔබ තුලින් ක්‍රියා කිරීමයි. Whenever you pray from your spirit, from the depths of your spirit, God moves in the direction of your prayer. ඔබ ඔබගේ ආත්මයේ ඇතුළාන්තයෙන්ම යාක්ෂා කරන විට දෙවියන් වහන්සේ ඔබ තුල සැරිසරනවා. Now you might ask me, Pastor, how can I pray with my heart? එතකොට ඔබ අහන්න පුළුවන් පාස්ටර් මම කොහොමද හදවතින්ම යාක්ෂා කරන්නේ The Holy Spirit was given to you to teach you to pray from your spirit. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දී තිබෙන්නේ ඔබගේ ආත්මයෙන්ම යාක්ෂා කරන්නේ කොහොමද කියලා ඔබට උගන්වන පිණිසයි. Very specially speaking in tongues. විශේෂයෙන් අන්‍ය භාෂාවෙන් කතා කිරීම. When you speak in tongues, the Holy Spirit is praying through you. ඒ ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන විට ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබ තුලින් ක්‍රියා කරන්නේ. But there are different kinds of speaking in tongues. නමුත් ඒ විවිධ ආකාරයේ අන්‍ය භාෂාවලින් කතා කිරීම තිබෙනවා. There are two kinds I want to explain a little bit now. ඒ කොටස් දෙකක් තිබෙනවා. First is a impartation of speaking in tongues. Where you speak in tongues as a impartation, ආභාෂය. ඒ අන්‍ය භාෂාව ආභාෂයක් ලෙස කතා කිරීම එක කොටසක්. Now what does that mean? එකින් කුමක්ද අදහස් වෙන්නේ? That you speak in tongues and the Holy Spirit rubs his anointing on you in your mind. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඔබ මත ස්පර්ශ කරනවා. ඔබ මනසෙන් යාක්ෂා කරනවා. So you pray in tongues. ඔබ අන්‍ය භාෂාවෙන් යාක්ෂා කරනවා. But it's not coming really from the depths of your spirit. Your spirit is not active. නමුත් ඔබගේ ආත්මයයි මේ මොහොතේ ක්‍රියාත්මක නැහැ. ඒක ඔබගේ ආත්මේ පත්ලෙම නෙවෙයි පැමිණෙන්නේ. So you pray like this. Sendorobo shikarebo santarara. ඉතින් ඔබ ඒ ආකාරයෙන් ආරක්ෂා කරනවා. You're very tired, you robo shantarara. ඔබ හරි වෙහෙසටපත් වෙලා ඒ ආකාරයෙන්. After some time, robo shantarara. ඊට ටික වෙලාවකට පස්සේ ඒ ආකාරයෙන් ආශා. Oh, you're cooking or you're driving and you're praying zikaraba shantara baba. ඔබ උයන ගමන් නැත්නම් ඒ වාහනේ පදවන ගමන් ඒ ආකාරයෙන් ආශා කරනවා වෙන්න. Now that's a good, very good prayer. ඒක හොඳ ආශාවක්. But there is a spirit, there's a prayer that comes from the stirring of your spirit. නමුත් ආශාවක් තිබෙන ඔබ ඔබගේ ආත්මය ඇතුළාන්තයෙන් ආත්මය කැළඹිලා එළියට පෙමිනෙන ඔය ආශාව. Where you are active when you pray. ස්ථානයේදී ඔබ ක්‍රියාත්මකයි ක්‍රියාකාරීව ඔබ ආරක්ෂා කරනවා. So you're praying with purpose. You know what you're praying and you're praying intensely. ඔබ අරමුණක් ඇතිව ඔබ දන්නවා ආරක්ෂා කරනවා එක බලයක් ඇතුව ඔබ ආරක්ෂා කරනවා. Your prayer is fervent. Ribobo shatbasa. Ribobo shikerebobo shanta. ඔබ නොනැවතීව දිගින් දිගට ඒ ආකාරයෙන් බලවත් වේ ආරක්ෂා කරනවා. Hallelujah. Hallelujah. See the prayer of your lips will take you some distance. ඔබගේ තොල් වල ආක්ෂාව ඔබ යම් තාක් දුරකට ගෙන යයි. But the prayer of the spirit will settle the matter. නමුත් ආත්මෙන් ආක්ෂා කිරීම කරනකොටගෙන ඔබගේ වාතාවරණය වෙනස් වෙනවා. It will give you different results. ඔබට වෙනස් ආකාරයෙන් විසඳුම් ලබා දෙනවා. When you get up after that kind of prayer, you know something has happened. ඔබ ඒ ආකාරයේ ආක්ෂාවකට ඇතුල් වුණාම ඔබ දන්නවා යමක් සිද්ධ වෙලා තිබෙනවා. You know something might not happen immediately, but you know it's going to happen. ඔබ ශනකින් මා දෙයක් සිද්ධ නොවුනා වෙන්න පුළුවන් නමුත් ඔබ දන්නවා යමක් සිදු වුණා කියලා. In Zechariah chapter 10 verse 1. Zechariah 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. It says, ask of the Lord rain in the time of the latter rain, so that the Lord shall make bright clouds and give them showers of rain to everyone grass in the field. Amen. Antima varsha kaalayata swamin wahansegen enam viduliya kotawana swamin wahansegen varshawa illa palla un wahanseda ounta tada varshawak ekinekaata pitenehe trunak denawa eta. So this is the kind of prayer that will gather up the clouds where the showers will fall. Hallelujah. මෙවැනි ආකාරයේ ආක්ෂාවක් තමයි ඒ වලාකුළු එක්ලස් කරලා ඒ වර්ෂාවක් ඇති කරන්නේ. Hallelujah. This is a different level of prayer where you get different results. මේක වෙනස් ආකාරයක වෙනස් තලයක තිබෙනා වූ ආක්ෂාවක්. එවිට ඔබට වෙනස් ආකාරයේ විසඳුම් ලැබෙන්න යනවා. In John 7:30 Jesus said, out of your bellies shall flow rivers of living water. යොහන් 7:38 කියවෙනවා නුඹලා තුලින් ඒ ජීවනදායක වතුර ගලා යනවා. Hallelujah. Hallelujah. This is the prayer that comes from your belly. ඒකවිල ඔබගේ ඇතුළාන්තයෙන් පැමිණෙන ආක්ෂාවයි. You know that comes with a burden in your spirit. ඒක ඔබගේ ආත්මයට ඉතාමත් බරක් ඇතුව එළියට එන එක. Hallelujah. Hallelujah. And you will see results in this prayer all the time. ඔබ ඒ එවැනි ආක්ෂා තුලින් අනිවාර්යෙන්ම වෙනස්කම් දකින්න. Hallelujah. Hallelujah. And we must always be inspired by the Holy Spirit to pray with fasting. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් උද්යෝගිමත්ව නිරාහාර ආක්ෂාවට නිතරම ඇතුල් වෙන්න අවශ්‍යයි. If you've been a believer for some time, ඔබ ඇදහිලිවන්තෙක් වෙලා හිටියා නම් ටික කාලයකට, you must understand that there is a higher level of prayer. It is a prayer in the spirit with fasting. ඔබ දැනගන්න අවශ්‍යයි වෙන සූතලයක බලපෑමක් ඇතිකරන ආක්ෂාවක් තිබෙනවා. ඒ ඇවිලා निराහාරව ඉඳමින් ආත්මය තුලින් ආක්ෂා කිරීමයි. You know there are certain types of prayers you will not get answers unless you fast and pray. බොහෝ සමහර අවස්ථාවන් තිබෙන ඔබ निराහාරව ආක්ෂා කරේ නැත්නම් ඊට පිළිතුර ලැබෙන්නේ නැන්නේ. You know, Jesus one time said, this kind will not leave unless you fast and pray. Jesus wanse ki wa mes serena meka wenne ne oba niraharawa yaksha kare naththam. There is a certain kind of results you receive when you take time, you plan, you set aside time and fast and pray. Oba niraharawa indagena kaale wen kala yaksha karana vita pilithuru obata labenta yanawa. Now we are coming to this year of flourishing. අපි ඇවිත් තිබෙන්නේ මේ සමෘද්ධිමත් වසරටයි. And you know God wants to give us so much this year. දෙවියන් වහන්සේට අපිට බොහෝ දේ දෙන්න උන්වහන්සේ බලා සිටිනවා. But we have to prepare our hearts to receive. නමුත් ඒ දේ ලබා ගන්නට අපේ හදවත් අපි සූදානම් කරගත යුතුයි. You know unless you focus your spirit to receive from God, when God gives you, you cannot even handle it. ඔබ ආත්මෙන් අවධානය යොමු කරේ නැත්නම් දෙවියන් වහන්සේගෙන් ලැබෙන දේ අපිට ඒ දේ ලබා ගන්නට අපහසු වෙනවා. If you are a cell leader or a branch pastor, it is so important that you take time to fast and pray. ඔබ සෛල නායකයෙක් නම් නැත්නම් සභාවක සභාපාලකවරයෙක් නම් ඒක ඉතාමත් වැදගත් ඔබ නිරාහාරව ඉඳගෙන යාක්ෂා කිරීම. Your cell is not going to grow until you pray this kind of prayer. ඔබ ගෙසයිලේ වර්ධනය වෙන්න යන්නේ නැහැ ඔබ මෙවැනි ආකාරයක යාක්ෂාවක් කරන තුරු. And you have some challenges in your family. ඔබගේ පවුල තුල ඔබට යම් අභියෝග තිබෙනවා. You want to see someone in your family come to the Lord. ඔබ දකින්න කැමති ඔබගේ පවුල තුල සිටින අය මේ ස්ථානයේ. That person's heart is so hard. ඒ මිනිස්යාගේ හදවත ඉතාමත් රළුයි දරුණුයි. You must take time to fast and pray. ඔබ කාලය වෙන් කරගන්න නිරාහාරව යාක්ෂා කරන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, this church has not come to this place just by normal prayers. මේ සභාව මේ ස්ථානයට පැමිණලා තියෙන නිකන් සාමාන්‍ය යාක්ෂා කිරීම තුලින් නොවේ. There's been a lot of fasting and prayer that has gone. බොහෝ නිරාහාර යාක්ෂාව මේට ඇතුළත්. My sister is here, she will testify to that. මගේ සහෝදරිය සිටින ඇය ඒට හොඳම සාක්ෂිය. You know, I remember when we first started this church. මේ සභාව ආරම්භ කරපු මුල් කාලේදී I was locked up in that room for 21 days fasting and praying. මං ඒ ස්ථානයේ කාමරයක ඇතුලේ හිටියා දවස් 21ක් නිරාහාරව යාක්ෂා. Hallelujah. Hallelujah. See, it brings results in the realms of the spirit. ප්‍රතිඵල ලැබෙනවා ඒ ආත්මික තලය තුල තිබෙන. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Are you here? Let's look at some scriptures. Let's look at Matthew 24:35. අපි මතෙව් Matthew 24:35. 24:35 අපි කියවන්ට යනවා. The Bible says heaven and earth shall pass away but my words shall not pass away. අහසත් පොළවත් පහවන්නේය නමුත් මාගේ වචනය පහනවන්නේය. Now we are talking about winning souls. අපි කතා කරන්නේ ආත්ම දිනා ගැනීම උදෙසා. See, in the eyes of God, this world that we are living in is going to pass away. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ මේ පවතින ලෝකය පහ වෙනවා දවසක. And the most important thing for God is the souls of men. දෙවියන් වහන්සේට ඉතාමත් වැදගත්ම කාරණේ ඇවිල මිනිසයන්ගේ ආත්මයයි. The Lord Jesus said, I have come to seek and save the lost. බයිබලයේ පවසන යේසු වහන්සේ කියුවේ මම පැමිණියේ ඒ නැතිව වූවන් සොයන්ටත් උන්ව ගලවන්ටත්. Hallelujah. Hallelujah. In 2 Peter chapter 3 verse 11. දෙක පේත්‍රස් 3:11 මෙසේ සඳහන් කරනවා. Seeing that all these things shall be dissolved, what manner of persons ought you to be in all holy life and godliness? මේ සියල්ල මෙසේ නාස්ති වී තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටමින්ද ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙන් භක්තිවන්තකමෙත් කොයි ආකාර අයවලුන්ව සිටින්ට ඕනේද? You know, you are here on this earth for a purpose. ඔබ මේ ලෝකයේ සිටින්නේ යම් අරමුණක් උදෙසා. When you receive Jesus Christ as your Lord and Savior, ඔබ යේසුස් වහන්සේව ඔබගේ පෞද්ගලික ගැලුම් කාර්යය ලෙසට පිළිගත් දවසේ The purpose was not only to go to heaven. ඒ අරමුණ වුණේ ස්වර්ගයට යාම පමණක් නොවේ. If God saved you for you to go to heaven. දෙවියන් වහන්සේ ඔබව ගැලවෙ ස්වර්ගයට යන්ට නම් Then what are you doing here on this earth now? එහෙනම් දැන් ඔබ මේ පොළවේ ජීවත් වෙමින් කුමක්ද කරන්නේ? He kept you here alive because he has a purpose for you. දෙවියන් වහන්සේ ඔබව තවමත් ජීවත්ව තබා තිබෙන්නේ උන්වහන්සේට අරමුණක් තිබෙන නිසායි. And he has a job for you to do. මේක ඔබට කරන්ට රැකියාවක් වගේ. You know, life here on this earth is more than earning money, doing a job and running a family. ලෝකය තුල ජීවත් වීම කියන්නේ මුදල් ඉපෙීමත් පවුලක් රැගෙන යාමත් කියන ලෞකික කාරණා නොවේ. That's fine, we have to do all those things. අපි ඒ දේ කරන්න අවශ්‍යයි. We must be faithful in those things. අපි ඒ දේවල් වලත් විශ්වාසවන්තව සිටින්න ඕනේ. But there's much more to life. නමුත් ඊට වඩා තිබෙනවා ජීවිතයට. There's much more to life. ඒ ජීවිතයට ඊට වඩා යමක් තිබෙනවා. You know, God gave us life. One life to live and that is a gift that God has given. දෙවියන් වහන්සේ අපිට ජීවත් වෙන එක ජීවිතයක් දී තිබෙන්නේ ඒක උන්වහන්සේගෙන් ලැබුණ ත්‍යාගය. And make up your mind to count that life. Make it count. ඔබ ඒ ජීවිතය වටිනා එකක් කරන්ට ඔබ හිතට ගන්නට. So the Lord Jesus said, preach this good news. Tell people about it. Yesus wanse kiwe me subaranchiya deshana karanna manushyanta me gana kiyanna. You see, if you are a believer of the Lord Jesus Christ, oba Yesus wahansege adihiliwanthayak nam, you haven't really believed the gospel until and unless you have shared this gospel. Oba e subaranchiyan manushyanta beda gatte naththam oba tawamat e subaranchiya vishwas karana adahana pudgalayak nam. You know, how can you believe in this gospel and not share it? Oba eka vishwas karala kesede eka beda ganna nathuwa sitinne? It's not possible. Eka ehema wenna baha. This gospel is so powerful, so wonderful, it's too good for us to keep it for ourselves. Me subaranja ithamat anargai balawantai apita meka tiyagene inta baha. We have to go looking for somebody to tell the gospel. Api eka manushyan soyagene gihin me karanawa kiyanta one. Hallelujah. Hallelujah. You know what is so important is to make yourself available to God. ඉතාමත් වැදගත් කාරණාව නම් ඔබ දෙවියන් වහන්සේගේ සේවය උදෙසා විවෘතව සිටින්නට. You know, I remember when the Lord called me to leave my job and go to Sri Lanka. පාස්ටර් මතකයි උන්වහන්සේ ඒ රැකියාව අහක් වෙලා ලංකාවට පැමිණෙන්න සේවයට කැඳවපු අවස්ථාවේ. I didn't have anything. I didn't know what a church was, how to plant a church. I didn't know. I had no plans to be a pastor. පාස්ටර් කෙනෙක් වෙන්න කිසිම සැලසුමක් තිබෙන්නේ නැහැ. සභා රෝපණය කරන්නේ කොහොමද? සභාවක් ආරම්භ කරන්නේ කොහොමද? ඒ කිසි දෙයක් මම දැනගෙන සිටියේ නැහැ. I just made myself available to God. ලුමුත් මම දෙවියන් වහන්සේ උදෙසා ඒ කැපවීම බාරගත්තා. If you make yourself available to God, you'll be surprised at what God can do through your life. ඒ දෙවියන් වහන්සේගේ කැඳවීම ඔබ පිළිගත්තා නම් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය කරන්ට යන දේ ගැන ඔබ මවිත වෙනවා. You know, today many people are so busy with the affairs of life. They have no time to be available for God. Manushyan boho karya bahula vela thibena ongema karana nisa ounta devan wahanseta denta velawak naha. But do you know that the time is short? Oba dannawada kalaya ithamat keti. The end is very near. E avasana kalaya ithamat langai. And we cannot waste our time doing stupid things. Ape kalaya apita nasti karanta baha moda kriyawala yedila. You know, sometimes people are offended with little things. E podi podi karana gena manushyan hitridawa ganna. In the church, in families and in offices. E sabhava tula naththam e karyala tula. It's no point. Life has more things to think about because life is spiritual. ජීවිතයේ ආත්මිකය නිසා ජීවිතය ගැන හිතන්න ඊට වඩා බොහෝ කාරණා තිබෙනවා. Hallelujah. Hallelujah. Are you with me? ඔබ මා සමගද? You know, who is Jesus to you? යේසුස් වහන්සේ ඔබට කවුද? Who is Jesus to you if I ask you a question? ඔබගෙන් ප්‍රශ්නයක් අසුවා නම් යේසුස් වහන්සේ ඔබට කවුද? You know, for me Jesus is the one who came to die for me. මට නම් යේසුස් වහන්සේ මා වෙනුවෙන් මැරෙන්න පැමිණියේ පුද්ගලයායි. So that I could live for him. මට යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් ඒ නිසා. Hallelujah. Hallelujah. He came to die for me. උන්වහන්සේ පැමිණියේ මා උදෙසා ජීවිතය දෙන්නට. So that I could live. මට එවිට ජීවත් වෙන්න පුළුවන්. You know that until someone meets with Jesus, කෙනෙක් යේසුස් වහන්සේව මුණ ගැසෙනකල් he has not begun to live life. ඔහු ජීවිතය ජීවත් වෙන්න ආරම්භ කරලා නැහැ. He has not begun to live life. ඔහු ජීවිතය ජීවත් වෙන්න ආරම්භ කරලා නැහැ. Hallelujah. Hallelujah. It's only when we receive Christ into our lives. අපි යේසුස් වහන්සේව අපේ ජීවිතයට ඇතුල් කරගත් පිළිගත්තට පස්සේ තමයි That's the time real life begins. ඒ මොහොතේදී තමයි සැබෑ ජීවිතය පටන් ගන්නෙ. And what happens is he gives us his life. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය අපිට දෙනවා. So the life that I have now is not my life. ඇත්තටම මාතුල තිබෙන ජීවිතය දැන් මගේ ජීවිතය නොවේ. Have you realized that? ඔබ ඒ තේරුම්ගෙන තිබෙනවද? It's not my life anymore. Then තව දුරටත් මේ මගේ ජීවිතය නොවේ. Hallelujah. Hallelujah. You are now living the life that God gave you. Then ඔබ ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේම ඔබට දුන්නා වූ ජීවිතයයි. Hallelujah. Hallelujah. In Luke chapter 8 we're going to look at the some scriptures now. අපි බයිබල් පද කිහිපයක් බලන්න යනවා. ලූක් 8 වෙනි පරිච්ඡේදය. See, what does a soul of a man mean to you? The මනුෂ්‍ය ආත්මයක් ඔබට කුමක්ද? මනුෂ්‍ය ආත්මයක තිබෙන වැදගත්කම, වටිනාකම ඔබ කෙසේද දකින්නේ? You know, when I went to Dubai this time, මෙසරේ මම ඩුබයි නගරයට ගිහම you know I was preaching at one place and I was sharing some of the things that has been passionate in my heart. දෙවියන් වහන්සේ තුල මම මේ දේශනා කරනකොට මේ දැවීමකින් යුතුව තිබුණා වූ කාරණාවන් මම කීපයක් බෙදාගත්තා. And I was sharing one or two things. ඒ කාරණා කීපයක් මම බෙදාගත්තා. And one thing that I shared was the passion that I have for a human soul who is lost. ඒ නැති වුණා වූ මිනිසෙගේ ආත්මයක් ගැන තිබෙනා වූ දැවීම ගැන මම ඒ ස්ථානයේ කතා කරා. You know, I've served the Lord many years. බොහෝ අවුරුදු ගාණක් දෙවියන් වහන්සේ වෙනුවෙන් මම සේවය කරා. And I've kept that passion all these years. ඒ දැවීම ඒ ආකාරයෙන් මම තබාගෙන තිබෙනවා. And I'm always looking for somebody to touch, to tell about Jesus. එනිසා නිතරම මම සොයන්නේ යේසුස් වහන්සේ ගැන කියන්න පුළුවන් පුද්ගලයෙක්. Even this time I was coming from Dubai. There was a person who was sitting next to me, a person from Wales, from Cardiff actually, and I shared the gospel with that young man. Mama me sare Dubai wal indala peminena kota e Wales walin sitiya u tarune ekuta mata katha karanna avasthawa labuna. It was easy for me because I said I'm married to an English lady and he was very very attentive. Eka ithamath pahasu una kathawata athul wenna mama kiwa mamath engalanthaye thamai mage baryawa kiyala. She'll be coming to this church very soon. Oh ikmaninma me sabhawata peminena athi. A soul of a man is so important. Manushya aathmayak ithamath wedagat. Jesus came for the souls of men and women. Jesus wahanse peminiye manushyan istreenge aathma udessai. He did not come for the church. Oh unwahanse aave sabhawak udessa nove. He didn't come for these material things. Unwahanse aave me lokika de karana udessa nove. In the book of Luke we see the parable of the sower. E Luke 8 weni parichchede e wapurannaage upamawa api dakina. Luke chapter 8 verse 11. Luke 8:11. Now the parable is this: a seed is the word of God. Idin upamawa meseya bija nam devayan wahansege wachaneya. So what is the seed? What is the word of God? Devayan wahansege wachaneya kiyanne kumakda? It is a seed. Eya bijayak. So when God gives you the gospel, you receive the gospel. Devayan wahansege wachaneya oba labana kota api labanne e subaranchiya. That is the seed of God. Eya villa devayan wahansegema bijayai. And verse 5 same script. A sower went out to sow his seed. Amen. Pasweni padaya wapuranna bija wapuranta giyeya. The sower went out. Where did he go? He didn't come into the church to sow seed. He went out. E wapuranna bija aragena eliyatai giye. Ho sabhava athulata ave na bija wapuranna. So who is the sower here? මේ ස්ථානේ වපුරන්නා කවුද? It is you and me. එය ඔබත් මමත්. If you have received Jesus Christ into your life. ඔබ යේසුස් වහන්සේව ඔබගේ ජීවිතයට පිළිගෙන තිබෙනවා. You have freely received the gospel. ඔබ ඒ the word of God you have freely received. ඔබ උන්වහන්සේගේ වචනය නොමිලේම ලබාගෙන තිබෙනවා. Now it's time for you to sow. දැන් ඔබගේ කාලයයි එය වපුරන්න. And you have to sow where the sinners are. ඔබ එය වපුරේ යුත්තේ පාපිෂ්ඨ මිනිසයන් සිටින ස්ථානවල. You know, not in the church. ඒ සභාව තුල නොවේ. You sow the seed and you bring them to the church. ඔබ ඒ වපුර බීජය වපුරලා ඒ මිනිසයන්ව සභාවට රැගෙන යයි. Hallelujah. Hallelujah. You know, are you sowing seed? ඔබ බීජ වපුරනවද? When was the last time you sowed the seed? ඔබ බීජයක් අවසාන වශයෙන් වපුරුවේ කවද්ද? Every time you share the gospel you are sowing seed. ඔබ සුභාරංචිය බෙදා ගන්න හැම මොහොතකම ඔබ බීජයක් වපුරනවා. When you receive Christ there's a bag of seeds God gave you. ඔබ යේසුස් වහන්සේව පිළිගත් මොහොතේදී ඒ බීජ මල්ලක් ඔබට දී තිබෙනවා. What are you doing with that bag of seeds? ඒ බීජ මල්ල තියාගෙන ඔබ කුමක්ද කරන්නේ? Have you kept it in a safe place in your house? ඔබ ඒක සුරක්ෂිත ස්ථානයක නිවසේ තියාගෙන ඉන්නවද? Or are you going out sowing that seed? නැත්නම් ඒ බීජ මල්ල රැගෙන ඔබ වපුරන්ට එළියට යනවා. And the Bible says this sower when he sowed it fell onto a hard ground, to rocky ground. To thorny ground and the good soil. E wapuranna wapurana kota ewa samaharak magasala wetuna ewa samaharak gal mata wetuna kiyala prakasha karana. It doesn't matter, you know, when you sow seed, when you tell the gospel, some people will not accept it. Oba e bija wapurana kota ewa subaranchaya kiyana kota samaharak manushyan e pili noganta puluwa. You know, some people will not respond. E samaharak manushyan pratichara nodakwanna puluwa. You know, some people want some time to respond. සමහරක් මිනිසෙන්ට කාලය අවශ්‍යයි ප්‍රතිචාර දක්වන්න. But we have to sow nevertheless. නමුත් අපි දිගින් දිගටම ඒ බීජ වපුරන්නට අවශ්‍යයි. That's our job to do it. ඒ අපේ කාර්යයයි කරන්න. God is going to ask us one day, what have you done with the bag of seeds? දෙවියන් වහන්සේ ඔබගෙන් යම් දිනක අහන්නට යන ඔබ බීජ මල්ල සමග කුමක්ද කරේ? Hallelujah. Hallelujah. I said when you become a born again Christian, your life is no longer yours. මම කිව්වා ඔබ කිතුණුවෙක් වුණාම ගැලවීම ලැබපු කිතුණුවෙක් වුණාම තව දුරටත් ඔබගේ ජීවිතය ඔබට අයිති නැහැ. And in this story it says that there was a good soil. මේ ස්ථානයේ කියනවා ඒ යහපත් බිමක් තිබුණා කියලා පස. And it gave a harvest of 30%, 60%, 100%. ඒ ස්තුල අපිට ඒ අස්වැන්න ලැබුණා කියනවා එකෙන් 30ක්, එකෙන් 60ක්, එකෙන් 100ක්. Do you know that story? ඔබ ඒ කතාව දන්නවද? And it says it brought forth 30%, 60%, 100%. එකෙන් කියනවා ඵලදාව නික්මුණා කියලා එකෙන් 30ක්, එකෙන් 60ක්, එකෙන් 100ක්. So the soil is our heart. හොඳ යහපත් පස කියන අපේ හදවතයි. So what kind of soil is your heart? ඔබගේ හදවත තුල කෙවැනි පස් වර්ගයක්ද තිබෙන්නේ? You know, what are you bringing forth for God? ඔබ දෙවියන් වහන්සේට කුමක්ද ඵල දරන්නේ? It says 30%, 60%, 100%. එකෙන් 30ක්, එකෙන් 60ක්, එකෙන් 100ක්. You know what does it mean? එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? The minimum is 30. ඒ කියන්නේ අඩුම ගාන අවම එක 30යි. So 30 means 30 times. 30ක් කියන්නේ 30 ගුණයක්. So when you got saved, how many are you? ඔබ ගැලවීම ලැබුවා නම් ඔබ දැන් කී දෙනෙක්ද? Now you got to get minimum 30. අවමය ඔබට 30ක්. Hallelujah. You know how many have you brought forth? ඔබ කී දෙනෙක් දැන් ගෙනත් තිබෙනවද? You know, I can proudly say I have passed 30 definitely. මට ඉතාමත් ආඩම්බරෙන් කියන්න පුළුවන් මම 30 ඒ මට්ටම පැනලා ඉවරයි. Amen. I have more to go. නමුත් තවත් බොහෝමයක් තිබෙනවා යන්ට. But what about you? ඔබ ගැන කුමක්ද? The soil, the word of God in your heart is able to produce for God. ඔබගේ හදවත තුල තිබෙනා ඒ දිව්‍ය වහන්සේගේ වචනයට හැකියාව තිබෙනවා ඒ ඵල දරන්නට. Hallelujah. Hallelujah. Just imagine if everybody in this church brings forth fruit, souls, this hall will not be enough. We'll have to extend, even go, you know, beyond that wall. ඔබ හිතන්න මේ සභාවේ ඉන්න හැම කෙනෙක්ම මේ ආකාරයෙන් ඵලදරලා මිනිස්යන් මේ ස්ථානයට ගෙනෙනවා නම් මේ සභාවේ සීමා පුළුල් වෙන්න යනවා මේ මදි වෙන්න යනවා අපිට. Say I'm a soul winner. ඔබ කියන්න මම ආත්ම දිනන්නේ. Say I'm a soul winner. මම ආත්ම දිනන්නේ. Praise God. Hallelujah. Let's conclude now quickly. 2 Corinthians 5:14. දෙක කොරින්ති 5:14. Are you receiving something today? ඔබ දෙයක් ලබනවාද මේ උදෑසන? Are you receiving something today? ඔබ දෙයක් ලබනවාද මේ උදෑසන? So I said the word of God is able to produce in your life. Then also I said the passion for the soul is important. මම කිව්වා දෙවියන් වහන්සේගේ ආත්මය තුළ. Yeah, never mind. Let's go. 2 Corinthians 5:14 and 15. For the love of Christ constraineth us, because we thus judge that if one died for all, then all died. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්නේය එසේය එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියත් එබැවින් සියල්ලෝම මැරුණේය කියත් උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ. Now you see that for the love of Christ constrains, another version says compels us. මේ ස්ථානයේ කියන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය කෙරෙහි අපි බලපවත්වනවා. So see the love that we have for Jesus is the most important thing that God looks at. එනිසා යේසුස් වහන්සේ කෙරෙහි තිබෙන අපගේ ප්‍රේමය තමයි දෙවියන් වහන්සේ බලන්නේ. Did you hear that? ඔබට ඒ ඇසුණාද? The most important thing for God is how much we love Jesus. දෙවියන් වහන්සේට ඉතාමත් වැදගත් කාරණාව නම් අපි කෙතරම් යේසුස් වහන්සේට ප්‍රේම කරනවද? It is that love that compels us to tell others about Jesus. ඒ ප්‍රේමය නිසා තමයි අපි පොළඹවන්නේ අන් මිනිස්යන්ට යේසුස් වහන්සේ ගැන කියන්න. You know, if you love Jesus, ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් you cannot help but tell others about Jesus's love. ඔබට අන් මිනිස්යන්ට උන්වහන්සේගේ ප්‍රේමය ගැන කියනවා ඇරෙන්ට ඔබට ඒ ඔබටම තබා ගන්නට බෑ. Because you cannot give what you do not have. ඔබට නැති දේ ඔබට දෙන්න බෑ. You know, many people are unable to give the gospel because they have not yet understood how much God loves and how much they are in love with Christ. බොහෝ මිනිස්යන්ට ඒ සුභාරංචිය ගෙන යන්න බැහැමක් නිසාද ඔවුන් තවමත් දැනගෙන නැහැ දෙවියන් වහන්සේ මට කතරම් ප්‍රේම කරනවාද ඒ සුභාරංචිය ඔවුන් තුල නැති නිසා. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවද? Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවද? You should get very excited when I ask that question. ඔබ උද්‍යෝගිමත් වුණාද මේ දේ මම ඔබේ You know when you love someone you are excited. ඔබ කෙනෙකුට ප්‍රේම කරනවා නම් ඔබ උද්‍යෝගිමත්. You see when you love Jesus. ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනකොට You want to live for him. ඔබ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. Verse 15 say he died for all that they which live should not henceforth live unto themselves but unto him which died for them and rose again. උන්වහන්සේ සියල්ලන් වෙනුවෙන් මැරුණේ ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි උන්වහන්සේ වෙනුවට නැවත මැරි නැගිටින තැනන් වහන්සේ උදෙසා ජීවත් වෙන පිණිසය. Hallelujah. Hallelujah. You see it's so important that we tell Jesus how much we love him. ඒක ඉතාමත් වැදගත් යේසුස් වහන්සේට අපි කතරම් ප්‍රේම කරනවාද කියලා කීම. When you worship God. ඔබ නමස්කාර කරනකොට. When you pray. ඔබ යාක්ෂා කරනකොට. You know, take some time to just tell him how much you love him. ඔබ කාලය වෙන් කරන් උන්වහන්සේට කතරම් ප්‍රේම කරනවාද කියලා කියන්ට. As you do that ඔබ ඒ කරනකොට you see something so powerful inside of you. ඔබ තුල ඉතාමත් බලවත් දෙයක් ඔබ දකින්ට යනවා. You know the greatest commandment Jesus said to love the Lord your God with all your heart with all your strength with all your mind. යේසුස් වහන්සේ දුන්නා වූ ඉතාමත් ඉහළම ආරක්ෂාව තමයි නුඹේ දෙවියන් වහන්සේට උමගේ හදවතින් ආත්මෙන් ශක්තියෙන් ප්‍රේම කරන්න. You remember once a man asked, you know, what is the greatest commandment? ඔබට මතකද මිනිසෙක් ඇහුවා ඒ ඉහළම ආරක්ෂාව කුමක්ද? He was referring to the 10 commandments. ඔහු ඇහුවේ ඒ දසපනත ගැනයි. So he was asking Jesus, you know, which one pick and tell me which one is the best commandment. Oh yes, once again, ahwe me 50000 koi ekada ihala meka da mata penwanta. But Jesus answered. Jesus once pilithuru dunna. He didn't pick any of the 10. E ekakkat unwanse thoragatte neha. He said love the Lord your God with all your heart, with all your mind, with all your soul. නුඹේ දෙවියන් වහන්සේට නුඹගේ මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් මුළු ආත්මයෙන්ම ප්‍රේම කරන්න. And then he said the second command. දෙවනි අන උන්වහන්se කිව්වේ Love thy neighbor as thyself. නුඹගේ අසල් වැසියාට නුඹට මෙන් ප්‍රේම කරන්න. Now if you look at the 10 commandments, ඔබ ඒ දසපනත දිහා බලනවා. The first 5 is about God, about your worship towards God, your love towards Godward. ඒ පළවෙනි 55 තිබෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි උන්වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද උන්වහන්සේට නමස්කාර කරන්නේ කොහොමද? The next 5 is about others, how to love your neighbor. ඒ අවසාන පහ තිබෙන්නේ ඔබගේ අසල් වැසියාට ඔබ ප්‍රේම කරන්න සලකන්නේ. So that's why Jesus said it's not the 10 commandments now. It is how much you love Jesus. ඒකෙන් තමයි යේසුස් වහන්සේ කිව්වේ දැන් ඒ දසපනතක් නොවේ තිබෙන්නේ ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද? And how much you are walking in love with your fellow brothers and sisters. ඔබ ඔබගේ සහෝදර සහෝදරියන් සමග ප්‍රේමයෙන් ගමන් කරන්නේ කොහොමද? Hallelujah. Hallelujah. So the most important thing for me is to love Jesus. ඔබ කියන්න මට ඉතාමත් වැදගත් කාරණය යේසුස් වහන්සේට ප්‍රේම කිරීමයි. Hallelujah. Hallelujah. You tell the next person I love Jesus so much. ඔබ එහා පැති ඉන්න කෙනාට කියනවා යේසුස් වහන්සේට ගොඩාක් ප්‍රේම කරනවා. Hallelujah. Sing songs to him sometimes. ඔබ යේසුස් වහන්සේට ගීත ගායනා කරන්න. Amen. Amen. I love Jesus so much. My Jesus wahanseta godak prema karana. Hallelujah. Hallelujah. Come on say I love Jesus so much. Kiyana mama Jesus wahanseta prema karana. When you love him, oba unwahanseta prema karana kota. You know winning souls is not a challenge. E aathma dina ganeema obata abiyogayak novei. That love will be a driving force. E premaya obawa idiriyata ragena yanna o balayak wenawa. But sometimes, you know, you might say pastor I don't have that love what should I do? ඔබ කියනවා නම් පාස්ටර් මට ඒ ප්‍රේමය නැහැ මං කුමක්ද කරන්නේ? Next time you when you go to pray. ඔබ ඊළඟ වතාවේ යාක්ෂා කරනකොට open your heart and say Lord Jesus. ඔබ කිය ඔබගේ හදවත විවර කළා කියන්න ස්වාමීනි. I want to love you more. මං ඔබට වඩා ප්‍රේම කරන්න අවශ්‍යයි. Help me to love you more. ඔබට වඩා ප්‍රේම කරන්න මට උපකාර කරන්න. Because I desire to love you more. ඔබට ප්‍රේම කරන්න මං ඉතාමත් ආශා කරනවා. You know, this morning as I was preparing this I remembered the song that we used to sing the greatest thing in all your life is to love is loving you මේ උදෑසන මේකට සූදානම් වෙනකොට මට ගීතිකාවක් මතක් වුණා. ඔබගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම කාරණාව උන්වහන්සේට ප්‍රේම කිරීමයි. You know, I began to sing that song. මම ඒ ගීතිකාව ගායනා කරන්න ගත්තා. And as I sang, you know, I felt the love of God flood my heart so much. ගීතිකාව ගායනා කරනකොට උන්වහන්සේගේ ප්‍රේමය ඉතාමත් මාව පූර්ණ කරනු ලැබුවා. And tears were coming down my eyes. කඳුළු වැක්කරෙන්ට ගත්තා. Hallelujah. Hallelujah. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ප්‍රේම කරනවද? Then you must share this gospel. එසේනම් ඔබ සුභාරංචිය රැගෙන යා යුතුමයි. It doesn't matter what you feel. ඔබට කෙසේ හැඟුණත්. Doesn't matter whether people respond to you or not. මිනිස්යන් ඔබට ප්‍රතිචාර දැක්වුවත් නැතත්. You must tell them. ඔබ ඔවුන්ට කියන්න අවශ්‍යයි. Don't be quiet. නිශ්ශබ්දව සිටින්න එපා. The last verse, 2 Corinthians 5:11. අන්තිම පදය 2 කොරන්ති 5:11 වෙනි පදය. Knowing therefore the terror of the Lord, we persuade men. Amen. එබැවින් ස්වාමීන් වහන්සේ කෙරෙහි බයවීම කුමක්දයි දන්නා වූ අපි මිනිසයන් පොළඹවමු. Knowing the terror of the Lord. ඒ ස්වාමීන් වහන්සේගේ බයවීම අපි දැනගෙන. What is he speaking about? මේ ස්ථානයේ කුමක්ද කියවෙන්නේ? The terror of hell when people go to hell. ඒ අපායට නිරයට යාමේ බිය ගැනයි කතා කරන්නේ. If you only knew the terror that the sinners will be facing when they go to hell. ඒ පෞකාර මිනිසයන් ඒ නිරයට ගිහම ඒ තිබෙන වේදනාව ඒ බිය ඔබ දන්නවා නම්. ත්‍රස්තය. You cannot just wait. එසේනම් ඔබට නිකන් සිටින්න බෑ. You persuade people. ඔබ මිනිසයන්ව පොළඹවන ලබනවා. You won't give up on people. ඔබ මිනිසයන් අත්හරින්නේ නැහැ. Even your enemy, your worst enemy, you will not want to give up. ඔබගේ ඒ සතුරන් පවා. You know, some people say they think that there's no hell. සමහර මිනිසයන් හිතනවා නිරයක් නැහැ කියලා. But hell is a real place. නැහැ නිරය තිබෙනා වූ සත්‍ය වූ ස්ථානයක්. It's a real place. ඒක සත්‍ය ස්ථානයක්. And it is a place of torment forever. ඒක විලා සදා කාලයට තිබෙනව දුක් පීඩා තිබෙන ස්ථානයක්. You know, some people say, you know, heaven and hell is in this world. සමහර මිනිසයන් කියනවා ස්වර්ගයත් නිරයත් දෙකම තියෙන මේ When they go through difficulty they say I am in hell. සමහර ඒ අමාරු කාල තුලින් යනකොට වුන් කියන මම දැන් අපායේ ඉන්නේ. When they enjoying it is like heaven. වුන් ප්‍රීතියෙන් සිටිනකොට කියනවා දැන් ස්වර්ගයේ අපි ඉන්නේ. That is a lie. ඒක බොරුවක්. Don't believe that lie. ඒ බොරුව ඔබ විශ්වාස කරන්න එපා. There's a place called heaven. ස්වර්ගය කියලා ස්ථානයක් තිබෙනවා. It's the most wonderful place. ඒක ඉතාමත් අනර්ගම ස්ථානයයි. But there's a place called hell. ඉන්ද්‍රිය කියලා ස්ථානයක තියෙනවා. And that place was not made for man. ස්ථානය හදලා තිබෙන්නේ මිනිසයා උදෙසා නොවේ. It was for the devil and his angels. ඒක හැදුවේ ඒ යක්ෂයාට තු ඔහුගේ දූතයන්ටත්. But we must turn now people to heaven. නමුත් අපි මිනිසයන්ව දැන් ස්වර්ගයේ දෙසට යොමු කරන්න අවශ්‍යයි. Reinhard Bonnke said, you know, Reinhard Bonnke, a great evangelist, he said, I want to empty hell and fill heaven. ඒ රයින්හાર્ඩ් බොන්ගේ කියනවා ඒ ඉවෙන්ජලිස්ටවරයා කිව්වා මට අවශ්‍යයි නිරය හිස් කරන්න ස්වර්ගය පුරවන්න. Hallelujah. Hallelujah. Amen. Amen. Shall we stand up? අපි සියලු දෙනා නැගී සිටිමු. Hallelujah. Hallelujah. You know, this morning මේ උදෑසන you know, this kind of message, if you are a soul winner, you will say, wow, you are excited. ඔබ ආත්ම දිනන්නෙක් නම් මෙවැනි ආකාර සුභාරංචියක් ඇසුවහම ඔබට wow කියලා කියවෙනවා. But if you are not, you say, oh, pastor is again speaking about. ඔබ ආත්ම දිනන්නෙක් නොවේ නම් ඔබ හිතනවා අයියෝ පාස්ටර් ආය ආරකේමයි දේශනා කරා. But this church is a soul winner's church. Amen. මුත අපේ සභාව ආත්ම දිනා ගැනීමේ සභාවක්. Lift up your hands to heaven. අපේ දෑත් ඔසවමු ස්වර්ගයේ දෙසට. Let's thank him for giving us this great salvation. අපිට දී තිබෙනව අනර්ග ගැලවීම ගැන අපි උන්වහන්සේට ස්තුති කරමු. Because Jesus died, I live. යේසුස් වහන්සේ මැරුණේ මා ජීවත් කරවන පිණිසයි. Because Jesus died, I live. උන්වහන්සේ මැරුණ නිසායි මං අද ජීවත් වෙන්නේ. He took my life of sin and he gave me his life. උන්වහන්සේ මගේ පාප ජීවිතය අරගෙන උන්වහන්සේගේම ජීවිතය මට දුන්නා. My life of struggles, my life of pain, my life of lack and poverty. ඒ පොරබැදීම් පිරි වේදනාව පිරි හිඟකම පිරි ජීවිතය he took it on himself. උන්වහන්සේ උන්වහන්සේ පිට මේ ලබා ගත්තා. And he rose from the dead. උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටුණා. And he gave us his life. හා උන්වහන්සේගේ ජීවිතය අපට ලබා දුන්නා. What a life we have been given now. අපිට කතරම් අනර්ග ජීවිතයක්ද දැන් ලබා දී තිබෙන්නේ. It is the very life of God. උන්වහන්සේගේම ජීවිතයයි අපට දී තිබෙන්නේ. Hallelujah. Hallelujah. That old life was crucified with Christ. ඒ පරණ ජීවිතය යේසුස් වහන්සේ සමග ඇනගසනු ලැබුවා. It was replaced by a brand new life. ඒක වෙනුවට අපිට ඊටමත් අනර්ග අලුත් ජීවිතයක් ලබා දී තිබෙනවා. Now I have the nature and the life of God inside of me. Then mata devan wahansegema swabhavaya ha jeevithaya ma thula thibenawa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Once you understand that, oba e therum gat vita, you want others also to come there. Obage kemath anmanushyanut e sthaneyata paminima. You want to pull them out of that dangerous place. O ninna oy anaturudayaka sthanen oba una edala ganta avashyay. The angels are not going to do that. Eya deva duthiyane de karanta yanne neha. It has been entrusted to you. Eya obatath matath dee thibena wagakima. It has been entrusted to me. Eya matath dee thibena wagakima. Hallelujah. Hallelujah. Thank you, Father. Hallelujah. You know, this morning I want to invite, if there's anyone here who has never given your life to Jesus, mamme udasana obata aradhana karanna kemathi oba Jesus wahanseta obage jeevithaya di naththan, I want you to come forward. Oba enna idiriyata give your life and he will give you another life. Oba obage jeevithaya unwahanseta denna unwahanse obata aluth jeevithayak denna yanawa. He will give you a glorious life. Unwahanse obata mahimanvitha jeevithayak. Hallelujah.